ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි බිමල්ද සොයිසා මහත්මයා මනෝද සොයිසා මහත්මිය ඒ වගේම ශාන්ත සුරවීර මහත්මයා රෝහිණී නෝනා ඉතින් ආදරණීය දෙමව්පියන් ඉදිරියට මේ දරුවන් දෙදෙනාට ආශිර්වාද ලබා දෙන අවස්ථාව ඉතින් අපේ හාමුදුරන් වහන්සේ මූලික අදහස් ප්‍රකාශ කළා ඉතින් මම හිතන්නේ දරුවන් දෙදෙනාගේම ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් සමරන මේ මොහොත මේ විහාරස්ථානයේ ආරම්භ කර මොහොතේ පටන් සිට කළා වූ සියලු පින් කමරාණ සංසේනොත් ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලා ජීවිත කාලය පුරාම සිට කළා වූ සියලු පින් කමරාණ සංසේනොත් ඒ දරුවන් දෙදෙනාට ડોક્ટર යොහාන් ද සොයිසා පුතුණවන්ට ඒ වගේම මිස් ඇන්ජලා සුරවීර දියණියට ඉතින් ඔබ දෙපළ ආරම්භ කරන නව යුග දිවිය හැම අතින්ම සඵල වේවා සාර්ථක වේවා බොහොම සතුටෙන් සැනසීමෙන් ඔබේ අනාගතයේ හැම අතින්ම සඵල කරගන්නට අප සිද කරන සියලු පින්කම් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනෙකම සාදු කියලා. ඉතින් ශ්‍රී ලංකාව ඉපදිච්ච දෙමව්පියෝ හැටියට ඔබ දන්නවා දරුවෙක් මව් කුස පිළිසඳ ගත්ත මොහොතේ පටන්ම ඒ දරුවා ගැන අපි අමල තාත්තල කොයිතරම් බලාපොරොත්තුවක් තියෙනවද කියලා නේද? ඉතින් සමහර විට මම හිතන්නේ ඔබ මේ රටට එන්නත් ඇත්තේ බොහෝ දුක් කම් කටළු විඳගෙන ඒ දරුවාගේ අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් වසර ගාණක ඒ දරුවන් වෙනුවෙන් කැප වෙලා ඒ දරුවන්ගේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු සඵල කරගෙන ඒ දරුවන් යුග දිවියට පත් වෙන අවස්ථාව තමයි දෙමව්පියන්ගේ ජීවිතයේ ඉතාම සතුටුදායක අවස්ථාව. ඒ සතුට කොච්චරද කියලා කියනවා නම් ඒ සතුට වැඩි කමට ඒ දෙමව්පියන්ට ඇඬෙනව නේද? ඒ තරම්ම අපේ ශ්‍රී ලාංකික අම්මලා තාත්තලා ඒ දරුවා ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ දරුවා දෙන්නම ඒ අම්මා තාත්තගේ බලාපොරොත්තු සඵල වෙන ආකාරයට හොඳට ඉගෙන කියාගත්තා. අපි දන්නවා යොහාන් ද පුතුණුවන්ගේ උපන්දින අවස්ථාවලදී ඒ අම්මා තාත්තා ඇවිල්ලා දරුවට ආශිර්වාද කළා. ඒ වගේම දරුවා විභාග පාස් වෙනකොට වාහනයක් ගන්නකොට නේද? ඇවිල්ලා පන්සලට ඇවිල්ලා පුතුණුණුත් එක්ක ඒ පුතාට ආශිර්වාද කළා. ඉතින් ඔබට නිරතුරුව මේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ වාහන සතුටට පත්වන්න. අපේ ජීවිතයක වටිනාකම තියෙන්නේ අපේ සතුට දිනෙන් දින වැඩි වෙන්නට ඕන. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ සතුට බලාපොරොත්තුෙන්. අපි ගැන කියාගන්නේ, රැකිරක්ෂා කරන්නේ, යෝග දිවියටපත් වෙන්නේ. මේ හැම දෙයක්ම අපි කරන්නේ අපේ සතුට දිනු කරගන්න. ඉතින් මේ දරුවන් දෙදෙනාගේ සතුට දිනු වෙන විදියට එකතකින් ඒ දරුවා කටයුතු කරන අතරේදී අම්මා තාත්තා දෙන්නත් ඒ දරුවන් පිළිබඳව අනාගතයේ ඉතාම මෛත්‍රියෙන් කටයුතු කරන්නට ඕන. ඉතින් ඒ දරුවන්ට කියලා වෙනම ජීවිතයක් ලැබුණට පස්සේ දරුවන්ට වෙනද වගේම ඔබ සමග සම්බන්ධතා පවත්වන්න බැරි වෙන පුළුවන්. ඒ වුණත් ඒ දරුවන් ගැන නිතරම අපි අමල තාත්තලා මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඒක ඒ දරුවන්ට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම දරුවන් හැටියට ඔබත් මතක තියාගන්න යුතු දේ තමයි ඔබ මේ තත්ත්වයට ආවේ ඔබේ පිටුපස්සේ අම්මා තාත්තා දෙන්න වසර ගාණක් සෙවණැල්ලක් වගේ හිටියේ නේද? ඒ අම්මගේ කුසේ පිළිසඳ ගත් දවස් ඉඳලා මම අපිව බලාගත්තා. මෙලොවට බිහි වුණාට පස්සේ තාත්තත් එකතු වෙලා දෙන්නම අපි ගැන වසර ගාණක් අඛණ්ඩව හිටියා. යම්වාග් දුක් මහන්සි වුණ අපි නිසා. ඉතින් ඔබ නිතරම යම තාත්තා ගැන ගුණය සිහිපත් කරන්නට ඕන. We should be grateful to our mother and father. Buddha says, gratitude is the very fundamental quality. If we are grateful, we can generate positive energy in our life. We can increase our qualities. Especially Buddha explains, until we get married, our best friend is our mother or father. Buddha says, Mata mittan sake gare. Mother is the best friend at home. Mother or father. After we get married, who is our best friend? Bariyava parama saka. Wife is the best friend of husband. Husband is the best friend of wife. This is very important. Buddha has explained it. The connection of that trustworthiness. Buddha says, trustworthiness is the best friend. Vishasa paramanyati. Confidence or trust is the main thing that we connect each other. Here, we should have some qualities in our life, Buddha says. The very first one is gratitude. That is very important. The second one is generosity. We should practice generosity in each other. That is also very important when we are going to increase our connection. Next one is sila or virtue. Discipline our speech and behavior. Especially Buddha says the importance of practicing 5 precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. If we can practice this path, virtue or sila, then we can develop our confidence in each other. No matter where we are going, we have confidence in each other because of this sila. This sila is the connection that we can live in each other. That is very important. Not only that, little by little we go forward. Metta bhavana, practicing loving kindness meditation. When we practice contemplating on may all beings be well, happy and peaceful. Especially you can practice may my wife be well, happy and peaceful. You can practice may my husband be well, happy and peaceful. Then we develop our good qualities, especially loving kindness. Loving kindness is one of the main qualities which is highly appreciated in Buddhism. That is the way that we can increase our spirituality in the higher level. Buddha always emphasized the importance of practicing loving kindness meditation. The next one is mindfulness, being aware of our body and mind. Always we should take care of our mind. We should understand what kind of mental situation that my mind is. Then, you know, when negative emotions come to our mind, we understand now my mind has these conditions. I should overcome these negative emotions from our mind. These qualities, gratitude, generosity, virtue, loving kindness and mindfulness. These are the primary qualities, the main qualities that we can practice to develop our trustworthiness. That is the main quality that we have when we live for a long time with each other. I think you have Buddhist examples, Buddhist perspective, then I think you can develop your inner peace day by day. Especially when we go to a marriage life, that is a blessing in our life. Buddha explains the way how we can develop our blessings. I think you have heard about Mangala Sutta, the discourse of blessings. The discourse of blessing explains the real blessings in our life. Buddha says, Dānañca dhammacaryāca etam mangalam uttamam. Practicing generosity is the supreme blessing. Samanānañca dassanam. Seeing virtuous person is the supreme blessing. Listening to Dhamma is the supreme blessing. Abstaining from evil is a supreme blessing. Gratitude is a supreme blessing. Discussing Dhamma is a supreme blessing. Understanding Dhamma is a supreme blessing. Finally, Buddha says, making an unshakable mind among the worldly condition is a supreme blessing. Buddha has explained the way how we can develop our blessings by ourselves. When we know the Dhamma, you know, when we spend our life at home, day by day, we can develop supreme blessings in our life. It means we develop good activities in our life. Doing meritorious deeds is that, Buddha says, shine in our mind. Giving food for our mind, that means doing meritorious deeds. When we do good activities such as generosity, virtue, loving kindness, it means we purify our mind from negative thoughts from our mind. The more we purify our mind, the more we overcome suffering. The more we overcome suffering, the more we achieve the real blessings, real happiness, inner peace in our life. For that, as monks, we especially bless upon you, both of you, Dr. Johann de Soysa and Miss Angela Survire. May you have a successful, healthy and happy life. May your all righteous wishes meet with success. May you be well, happy and peaceful. Finally, may all of us attain the final bliss of liberation. With that intention, now we monks are going to bless upon you, reciting very special blessing discourses uttered by the Supreme Buddha. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.